ගෞරවනීය මහා සංඝරත්න අවසරයි වාසනාවන්ත පින්තුනි මෙහෙණි පින්කමක් සිදු කිරීමෙන් අප ලබන ප්‍රධානතම ආනිසංසය තමයි ස්වාමීන් වහන්සේලාට දානය පූජා කිරීම විතරක් නෙවෙයි ඒ පින්කමේදී අපේ සිත කොයිතරම් ශ්‍රද්ධාවෙන් පිනට බරව කියා ගන්නවද ඒ වගේම මේ පින්කමේදී සඳහන් කරන ධර්ම කාරණා කොයිතරම් දුරට මතක තියාගෙන අපේ ජීවිතය තුළින් ක්‍රියාත්මක කරනවාද කියන කාරණේ මේ විශේෂණම අපේ හඳුරන් වහන්සේ සඳහන් කළා ඔබේ තියෙන අපේ තියෙන වාසනාවන්ත බව මේ මිනිසාත්ම භාවය දුර්ලභත්වය සා විශේෂයෙන්ම ලොස් ඇන්ජලිස් ප්‍රදේශයේ වාසය කරන ඔබ ගැන ලෝකේ බොහෝ රටවල බෞද්ධයන් වාසය කරනවා ඒ අතරේ මම හිතන්නේ මේ ඇමරිකාවේ කැලිෆෝනියාවේ විශේෂයෙන් ලොස් ඇන්ජලිස් ප්‍රදේශයේ වාසය කරන ඔබ හුඟක් වාසනාවන්තයි ඔබට රැකියාව ලබන්න කියලාම අවස්ථා තියෙනවා ඔබට හොඳ දේශගුණයක් තියෙනවා හොඳට ආහාර පාන තියෙනවා ඒ තරක් නේ ඔබට ආධ්‍යාත්මය දිනු කරන්න හොඳ වටහිටාවක් තියෙනවා. ඔබේ හිත ඉහිලටම දිනු කරන්න පුළුවන් විහාරස්ථාන ස්වාමීන් වහන්සේට ඔබට මොන ගැනනවා. ඒ තරක් නේ ඔබේ ආසන් කටයුතු ඉතාම ලස්සනට අලංකාරවත් කරන්නට මොකද ආගමික ස්ථාන ඔබට තියෙනවා. ඒ තරක් නේ ඔබ මියගියට පස්සේ දැන් බලන්න අවුරුදු 3 කරන පින්කම. කෙනෙක් මිය ගිහිල්ලා බලන්න මේ වගේ පින්කමක් ලෝකෙ කොහොමද කරන්න පුළන්නේ කියලා. ඒ මියගිය කෙනාට ලබා දෙන්න පුළුවන් ඉහිලම ගෞරවය ලැබෙන විදිහට මේ වගේ කරන් ලැබෙන්නේ නිකන් නෙවෙයි පින්නතනි ලොකු පිනකට. අන්නේ පින ගැන ඒ වාසනාව ගැන ඔබ නිතරම හිතන්න. අන්නේ මේ හිතන පවනට අපේ ජීවිත උද්දී වෙනවා. ඒ නිසා බුදුදහම තුළින් අපට දර්ශනයක් කියලා තියෙනවා. භාවිතයක් කියලා තියෙනවා. ප්‍රතිඵලයක් කියලා තියෙනවා. ඕනෑම තැනකට යනකොට විෂන් එකක් සහ විෂන් එකක් තියෙනවා. නමුත් බුදුදහමේ විෂන් එකයි විෂන් එකයි රිසල්ට් එකයි මේ තුනම කියලා තියෙනවා. විෂන් එක තමයි සබ්බ පාපසංකරණං කුසල සුභ සම්බදා සජිත පරියෝදපන මේ විෂන්නෙට not to do any evil, doing good deeds and purifying one's mind. This is Buddhist vision. ඒ තරක්නේ මිෂන් එකක් කියලා තියෙනවා. මොකද මිෂන් එක සීලේ පදිත්තාය නරෝසපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයන් practicing three disciplines virtue, loving kindness meditation and mindfulness. මේ විතරක් නෙවෙයි බුදුන්සේ විශේෂ සත්‍ය රිසල්ට් කියලා තියෙනවා. ආරෝග්‍ය පරමාලාභ, සන්තුෂ්ටි පරමන්දනං, විසංත පරමාඥාති, නිබ්බාන පරමසුතං. ආරෝග්‍ය පරමාලාභ, මානසික නිරෝගීතාවයේ ඉහළම සුවය. සන්තුෂ්ටි පරමන්දනං, සතුටේ නම දන්නේ, විශ්වාසාන්ත භාවයේ උතුම ඥාතිය, නිවන උතුම සුවය. මෙන්න මේ ඔස්සේ අපේ ජීවිතය හැඩගස්සා ගමු. ඒ උතුම් පරිමිතිය අස්සෙන් ගුවන් කරමින් අද විශේෂයෙන් බලාපොරොත්තු වන විදිහට මීට වසර 3කට කලින් නියගිය ડોක්ටර් කාන්තන කරුණාරත්න මහත්මිය මේ පින් අනුමෝදන් වේවා මේ පින් සෝපත්ය යම් තාක් ඥාති නැත්නම් ඒ සියලු නාතුද මේ පින් දැක සෝපත්ත්වවා පින්කමල සහභාගී ඔබ හැම දෙනාම කල්පනා කරන්න ඔබේ ජීවිත කාලයේ යම් තාක් ඥාතීන් මිත්‍රාදීන් නියගිලෙනවා නම් ඔබට මතක් කරගන්න පුළුවන් ඒ හැම දිනාටම මේ දින පුණ්‍යානුමෝදනා කින හේතු වේවා කියන ප්‍රතිමෙන් අපි එතෙන් වැඩමින් පින් අනුමෝදන් කරමු. Now we are going to share this merit with our departed relatives, especially you can remember your great relative, Dr. Mrs. Kanchana Karunaratne, who passed away 3 years ago. Your beloved wife, your beloved mom, beloved relative, beloved friend, may she receive this merit and may she enhance her spiritual life. Finally, may she attain the final bliss of liberation. With that intention, let's pour the water to the empty cup to share merits with your beloved relative, late Mrs. Dr. Kanchana Karunaratne. Let's recite the gatha. Idam me nyate nang ho to suketa honto nyatayo. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥා යතා වාරි වහා කෝරා පරිපූර්ණති සාගරම් නේවමේව ඉත්‍රෝති තේතානම් උපකප්පති උන්නමේ උදකං වට්ටං යතානින්නම් පවස්සති ඒවමේවයි තේතානම් උපකප්පති හොඳයි, මේ උතුම් පිනෙන් ජනිත කරගත්තා වූ මේ පුණ්‍ය ඵලය, ඒ වගේම සමන් නමින් මියගිය ඥාතින් වගේම ඒ ජීවත් වෙන ඥාතින් හැම දෙනාටම ජීවත් වෙලින තමන්ගේ දෙමෝපියන් ආදී ඥාති පිරිසක් වෙත්නම් විශේෂයෙන් කුලස් මහත්මාගේ ඒ දායාබර දෙමෝපියන් ඇතුළු ආශිර්වාද කරන්න බලාපොරොත්තු වන සියලු ඥාතීන්ට මේ උතුම් පින් හැම ආනිසංසයෙන් නිරුක් නිරෝගී සම්පත්තිය චිරජීවනයේ සැලසේවා. එවගේම පින්කමට සහභාගී වෙච්ච ඔබ නමින් යම් තාක් ඥාති මිත්‍රාදීන් වෙත්නම් ඒ සියලු දෙනාම මේ උතුම් පිනින් සුවපත්ව නිරුක් නිරෝගීව තව බොහෝ කාලයක් ජීවත් වන්නට මේ උතුම් පින්කමත් ආශිර්වාදයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. රැස් කරගත් මේ උතුම් පුණ්‍ය ඵලය සම්මදෘෂ්ටික දෙවියනුත් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් සමුද ශාසනයක් ලෝකයක් බොහෝ කලක් රැක දෙත්වා. දෙවියන්ටත් මේ පින දෙවිසුර වර්ධනය කරගන්නට උතුම් නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගන්නට හේතු වාසනා වේවා කියන ප්‍රතුමෙන් අපේ දෙවියන්ටත් පින් අනුමෝදන් කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. හොඳයි, පින්වතුනි ඔබ හැම දෙනෙක්ම සතුටට පත් ගන්න ඔබේ දෑතින් මේ දානීය පූජා කළේ අප සරණගේ අපේ ශාස්ත්‍රෝ මේ තුන් ලෝකෙට පහළ වෙච්ච උත්තම මනුෂ්‍ය රත්නය ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේට ඔබේ දෑතින් සම්බුද්ධ පූජා පැවැත්වුවේ කියන හැඟීම ඇති කරගන්න. ඔබ මේ දානීය පූජා කළේ මේ ගෞතම සම්බුද්ධ ශාසනය සෝමමාන කළේ ඒ සැරියුත් මොගලන් ආදී නික්ලේශී මහරහතන් වහන්සේලා. උන්වහන්සේලා මේ සම්බුද්ධ ශාසනය කරපු ඒ අමිල මෙහෙවර මේ සම්බුද්ධ ධම වසර 2500ක් පරපුරෙන් පරපුරට රැකගෙන නැට ඒ කරපු උදාර සේවයට කරපු කෘතෝපහාරයක් තේසේ කියලා හිතලා අප්‍රමාණ සතුටටපත් වෙන්න. ඊළඟ දවසේ ඔබ මේ පින්කමකට පැමිණෙන තුරුම අද මේ කළා වූ පින්කම ගැන හිත හිත සතුටටපත් වෙන්න. ඔබට ඔබේ ඇතිදැඩි කළ අම්මට තාත්තට ලොකු පිනක් මේ සිත කරගත්තා කියලා. එනිසා මේ රැස් කරගත් සියලු කුසලවල වලින් පින්වත් ඔබ හැම දෙනාටම මෙලොවසින් නිදුක් නිරෝගී සම්පන්නිය කෙර ජීවනය සැලසේවා. සසර ජීවිත සුවපත් ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලස්ස නිච්ඡං බන්ධා පචාය සත්තාරෝ ධම්මහ වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්තේ සග්ග සම්පත්ති මේවච අතෝ නිම්බාන සම්පන්ති ඉමිනාතේ සමිජ්ජතෝ.